නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. අද අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වන්නේ අත්තරීම. මේ අත්තරීම කතා කරනකොට අපට විශේෂ කාරණාවක් කතා කරන්න සිද්ධ වෙනවා. ඒ තමයි පීඒයි විප්පයෝගෝ දුක්ඛෝ කියන කාරණාව තුළ තියෙන අභ්‍යන්තර අභිරහස. ලෝකේ යමෙකුට ප්‍රියදේ අත්තරීමෙන් අටගන්නා වූ දුක විඳගන්න බැරි නම් එයා කවදාවත් මේ ලෝකේ අත්තරීමෙන් සමතෙක් වන්නේ නැහැ. අත්තරීමේ පාරමිතාව එයාට පුරන්න විදියක් නැහැ. හේතුව ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක දරා ගන්න බැරි නම්. ඇයි මේ අත්තරීම කියන කාරණාව අද අපට මෙච්චර දැඩි කාරණාවක් වෙලා තියෙන්නේ? ඇයි මේ අත්තරීමේ පාරමිතාව බෝධිසත්වරුන්ට පුරා ගන්නට අපෝසත් වෙලා තියෙන්නේ? කුමක්ද මේ අත්තරීම මේ තරම් සංකීර්ණ ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ කියලා බැලුවාම මේ ලෝකේ කවදාවත් අල්ලාගත්ත නැති එකක් අපි අත්තරින්ද යන්නේ. බැරි වෙලාවත් අපි උසාවියට ගිහිල්ලා අල්ලපු ගෙදර මිනිස්යාගේ භාර්යාව මට දික්කසාද කරන්න ඕනේ කිව්වාම නඩුව බාර ගන්න කෙලිම අපිව මානසික රෝලට බාර දෙනවා. ඇයි ඒ ප්‍රශ්නේ කියනකොට මේ මිනිසුන්ට තේරෙනවා අයිතියක් නැති මිනිස්සේ කිසිම බැඳීමක් නැති මිනිස්සේ කොහමද මේ දික්කසාදේ කියන ප්‍රශ්නෙට ආවේ? එහෙනම් අපි දන්නවා දික්කසාද කරන්න නම් එයාත් එක්ක නීතියනුකූල බැඳීමක් තියෙන්න ඕනේ. ඒ වගේ තමයි අත්තරින්න නම් මානසිකව භෞතිකව බැඳීමක් තියෙන්න ඕනේ. බැඳිලා නැති එකක් අල්ලාගෙන නැති එකක් මේ ලෝකේ අත්තරින්න කිසිසේත්ම බැරි එකක්. ඇයි මේක අත්තරින්න බැරි එකක් බවට පත් උනේ කියලා බැලුවාම අපි ඒක අල්ලාගෙන නැති නිසා අත්තරින්න ක්‍රමයක් නැහැ. බැඳිලා නැති නිසා අත්තරින්න උවමනාවක් නැහැ. එහෙනම් මේ ලෝකේ අත්තරින හැමෝම අත්තරින්නේ අල්ලාගත්ත දේ නම් අකමැත්තෙන් අල්ලාගත්ත කෙනෙක් ඉන්නවද මේ ලෝකේ? එහෙනම් සෑම කෙනෙක්ම අල්ලා ගැනීමක් සිදු කරන්නේ කැමැත්තෙන්නේ, ආසාවෙන්නේ, බැඳීමෙන්නේ, ලෙංගතුකමෙන්නේ. එහෙනම් මේ ලෝකේ අපි කැමැත්තෙන් නම් හැමදේම අල්ලාගන්නේ. ඒ කැමැත්තෙන් අල්ලාගත්ත දේවල් තමයි අත්තරින්න වෙන්නේ. අකමැත්තෙන් අල්ලාගන්නේ නැති නිසා, එහෙම අල්ලා ගැනීමක් සිදුවන්නේ නැති නිසා අපට අකමැත්තෙන් අල්ලාගත්තේ නැති දේවල් අත්තරින්න ක්‍රමයක් නැහැ. අකමැත්තෙන් කිසිම දෙයකට අසු නොවන නිසා ඒ අල්ලාගත්තේ නැති දේවල් අත්තරින්න උවමනාවක් නැහැ. යමෙක් ඇඳුමක් අල්ලාගන්නේ ඒ ඇඳුමට කැමති නිසා, සේනාසනයක් අල්ලාගන්නේ සේනාසනයට කැමති නිසා, සමහර ව්‍යංජන විශේෂයෙන් අල්ලාගන්නේ ඒ ව්‍යංජන වලට තමන් කැමති නිසා, සමහර දේවල් අපි මේ බඩමුට්ටු, මේ මේසපුටු, මේ දුරකතන, මේවා ලස්සනයි, මේවා වටිනවා, මේවා මට ගොඩාක් කැමතියි කියලා අපි අල්ලගන්නේ ඒකට තියෙන කැමැත්ත ආසාව නිසා නෙමෙයිද? ඒ ස්පර්ශය නිසා අටගත්ත කාම ඡන්දය නිසා නෙමෙයිද? එහෙනම් මේ ලෝකේ සෑම දෙයක්ම කැමැත්තෙන් අල්ලගන්නවා. අත්තරින්න කියන ධර්මතාවයට අපි එකඟ වෙනකොට කවදරි අත්තරින්න වෙන්නේ මේ කැමැති කැමැති කියලා ආසාවෙන් අල්ලගත්ත දේවල්මයි. දැන් අපට ප්‍රශ්නයක් තියෙනවා. අකමැති දේවල් සෙනෙහෙන් අත්තරින්න පුළුවන්. හැබැයි ඒක අත්තරියට වැඩක් නැහැ. ඇයි? ඒක තුළ බැඳීමක් තිබුණෙත් නැහැ, ගැටීමක් තිබුණෙත් නැහැ. ඇලීම් ගැටීම් නැති දේවල් තිබුණොත් මොකද? නැති වුණොත් මොකද? එනම් මේ ලෝකේ සෑම බෝධිසත්වයෙක්ම තමන් අල්ලාගත්තේ නැති දේවල් පාසුවෙන් දන් දෙනවා, පාසුවෙන් අත්හරිනවා. හැබැයි අල්ලාගත්ත කිසිම දෙයක් දන් දෙන්නේ නැහැ. මෙන්න මේ කාරණාව තේරුම් ගත්ත අපේ මාබෝසතනන් වහන්සේ පාරමී පුරණ කාලේ. අන්න වෙස්සන්තර ජාතකයේ බලනවා මේකේ ඉඩම් දන් දුන්නට වැඩක් නැහැ, මේකේ දේපළ දන් දුන්නට වැඩක් නැහැ, ඒවා අනිත්‍ය බව මට තේරෙනවා, මේ සෑම දෙයක් තුළින්ම දුකක් පවතිනවා, ඒ නිසා මේවා අත්හරින්න මං සූදානම්. හැබැයි භාර්යාව නම් අත්හැර ගන්න බැරි තරම්. ඇයි? ඒක ආසාවෙන් බැඳිලා, දූ දරුවන්ට ආසාවෙන් බැඳිලා. එනම් මේක කැමැත්තෙන් බැඳිච්ච තැන තමයි බැඳීම තියෙන්නේ. බැඳිලා නැති දේවල් අත්හැරියට වැඩක් නැහැ. ඒකෙන් අපට යහපතක් වෙන්නේ නැහැ. ඒක ආර්ය ගමනක් එකින් නිර්මාණය වෙන්නේ නැහැ. කැමැත්තෙන් අල්ලගත්ත දේවල් කැමැත්තෙන් බැඳිච්ච දේවල් අත්හැරියාම තමයි ඒ ඇලින් ගැටීම් නිදහස් වෙලා අපි හාර්ය ශ්‍රාවකෙක් බවට පත් වෙන්නේ. අන්න මාගෝසතන වහන්සේට මේක තේරුණා. අමුදරුවෝ දන් දෙනවා වෙස්සන්තර ජාතකයෙන්. එහෙනම් අම්මා තාත්තගේ දේපල හම්බ වුණා මාබෝසතනන් වහන්සේට කෝටි ප්‍රකෝටි ගාණක් වටිනා විශාල ධනයක්. ඒක තමයි වේලාම බ්‍රාහ්මණයා වෙලා ඉපදිච්ච ඒ භවය. බෝඩ් එකක් එල්ලලා තියෙනවා ඒ මාබෝසතනන් වහන්සේ කැමැති දෙයක් කැමැති කෙනෙකුට ඇවිල්ලා අරගෙන යන්න. මේක විවෘත දානයක්. අපි භික්ෂා දානය දීලා තිනවා, අසද්දෘස මා දාන දීලා තිනවා, සාංගික දාන දීලා තිනවා, උපාසක දාන දීලා තිනවා. හැබැයි කවදාවත් විවෘත දානයක් දීලා නැහැ. අන්න වේලාම බ්‍රාහ්මණයා සෑම දෙයක්ම කැමැති කැමැති හැයට ඕන තරම් අරගෙන යන්නයි කියලා විවෘත දානයක් දෙනවා. ඒ දානය තුලත් පාරමිතාව සම්පූර්ණ වුණේ නැහැ. අපේ ජීවිතවලත් අපි මේ දක්වා මේ දුක් විඳින්නේ නැවත නැවත ඉපදීමට හේතු හදාගන්නේ අත්‍යරිය දේවල් නිසා නෙමෙයි, අල්ලාගත්තු දේවල් නිසා. කවදාවත් අකමැත්තෙන් කිසිම දෙයක් අපි අල්ලාගන්නේ නැහැ, හැමදේම කැමැත්තෙන් අල්ලාගන්නේ. කවදාවත් අකමැත්තෙන් පෙම්බැඳිච්ච කෙනෙක් ඉන්නවද? අකමැත්තෙන් දරුවා හදපු කෙනෙක් ඉන්නවද? අකමැත්තෙන් රස්සාවට යන කෙනෙක් ඉන්නවද? අකමැත්තෙන් ගෙවල් හදාගෙන පදිංචිච්ච කෙනෙක් ඉන්නවද? අකමැත්තෙන් කන කෙනෙක් ඉන්නවද කියලා බැලුවාම ඒ අකමැත්තෙන් ගන්න හැම දෙයක් තුළම අජීර්ණයක් නේද අටගන්නේ. අකමැත්තෙන් විවාහ වුණාම පෙම්බැඳුනාම ඒ ජීවිතය සම්පූර්ණ අජීර්ණ වෙනවා. නිතරම කලකිරෙනවා, දුක දැනෙනවා. අකමැත්තෙන් රස්සාවට ගියාම ඒ ගත කරන හැම මොහොතක් ගානේ අපට අජීර්ණ වෙන්නේ නැද්ද? අකමැත්තෙන් හදාගත්ත ගේ ඇතුලේ ඉන්න බෑ, ඒක පෝරණු වෙන්නවා වගේ හරියට පිච්චෙනවා. ඒ හැම මොහොතක් ගානේම අපිට අජීර්ණයක්. ඒක මනසට, කයට, භෞතිකව, මානසිකව ඒක ඔරොත්තු දෙන්නේ නැහැ, ඒක ජීර්ණ වෙන්නේ නැහැ. ඇයි අපි අකමැත්තෙන් බැඳිලා? එනම් මේ ලෝකේ තුන්තරා බෝධියකින් එකක් පතන සෑම බෝධිසත්වෙක්ම ප්‍රාර්ථනා කරන්නේ නිවීම නම්. ඒ නිවීම දක්වා යන මේ ගමනේදී යම් යම් හේතු නිසා බාධක ඇති වෙනවා නම් ඒ බාධක හැම දෙයක්ම මේ අල්ලාගත්ත ප්‍රශ්න නේද? භෞතිකව අල්ලා ගන්නවා, මානසිකව අල්ලා ගන්නවා. මේ භෞතික මානසිකව අල්ලාගත්ත නිසා මේ සංසාරයට බැඳීමක් ඇති වෙනවා. ඒ බැඳීම නිසා යා නැවත නැවත ජාති ජරා භව වෙලා මෙතනම උත්පත්ති ලැබනවා. හැම දෙයක්ම මනසින් අත්හැරියාම අපට පුළුවන්කම ලැබෙනවා මේ සංසාර දුකෙන් විමුක්තියටපත් වෙන්න. හැබැයි සෑම කෙනාටම මේ කතන්දරේ කරන්න බෑ. ඇයි? අපි අල්ලාගෙන ඉන්නේ ගොඩාක් කැමති දේවල්. කෙනෙක් ළඟ තියෙන දුරකථනය කුමක්ද කියලා බැලුවාම එයා ආසම දුරකථනය, ආසම මාදිලිය, එයා ගොඩාක් ප්‍රියකරන එක තමයි අරගෙන තියෙන්නේ. කෙනෙක් අඳින හැඳුම මොකද්ද කියලා කිව්වම එයා ආසම පාට, එයා කැමැතිම ඇඳුම, කැමැතිම මෝස්තරය තමයි එයා ඇඳගන්නේ. සමහර තපස්වරුන්ගේ කුටිවලට ගියාම ඒ කුටිවල තියෙන පරිසරය, ඒ බඩමුට්ටු අසුරවල තියෙන ක්‍රමවේදය දැක්කම ඒ හැම දෙයක්ම ආසාවෙන් අදලා තින්නේ, පිළිවෙලට තියාගෙන ඉන්නේ. එයා හැම ඉඳි කට්ටක් ගානේ එයා ක්‍රමයක් තියෙනවා. ඉඳි කට්ට තියන්නේ මෙතන, නූල් බෝලේ තියන්නේ මෙතන. ඒක අවුරුදු 25ක් ගියත් ඒක වෙනස් කරන්නේ නැහැ. ඒවා ආසාවේ මේ තැන්වල මේ දේවල් තියෙන්න ඕනේ. හැට්ට කට්ටට පවා තැනක් තියෙනවා. දත්තාරණ ලීකෝට්ටට පවා තැනක් තියෙනවා. සෙරප්පු ගලවන්න තැනක් තියෙනවා. පාත්‍රේ තියන්න තැනක් තියෙනවා. හැම දෙම පිළිවෙලයි. ඒ පිළිවෙල තුල එයාගේ කැමැත්ත පවතිනවා. ඒ කැමැත්ත නිසා මේ සෑම ඇට කට්ටේ අර ලී කැල්ලට පවා අවු වෙලා ඉන්නවා. මේ අවුවීම තුල එයා සසරක් නිර්මාණය කරලා නඩත්තු කරනවා. මේ බෝධිසත්වයාට මේක තේරෙන්නේ නැහැ. අපි කැමැත්තෙන් අල්ලගන්න හැම මොහොතක් තුළම අපි සසරේ පදිංචිකරුව වෙනවා. හැබැයි මිනිසත් භවයේ අපට ලැබුණේ මේකේ පදිංචි වෙන්න නෙමෙයි, తాවකාලික නාම රූප වල නිදාසලා යන්න, తాවකාලික පදිංචි ලබා ගන්න. සිත පමණක් තිබුණාම, ආයතන පාත් නැතිබුණාම අපට මේ නාම රූප ගනුදෙනු කරලා සසර දුක නිවා ගන්න ටිකක් අපහසුයි. දිව්‍ය ලෝකවල දෙවිවරු රාත්‍රලා පිරිනිවන් පානවා. හැබැයි මා පොළව තරම් ඒක සාමාන්‍ය දෙයක් නෙමෙයි. ඇයි ඒ අයගේ සිතින් හැමදේම තේරුම් අරගෙන සිතින්ම මේක නිරෝධ කරගෙන නිවීම කියන එක ගොඩාක් පාරමී තියෙන ප්‍රඥා අධික කෙනෙකුට විතරක් මේක කළ හැකි. එහෙනම් මේ සෑම දෙයක්ම ආයතන පයෙන් ස්පර්ශ කරලා පංචකාම ලෝකයේ තුල හැම දෙයක්ම අනිත්‍ය දුක් දැකලා නිදාසෙන්න තමයි අපට මේ මිනිසත් බව ලැබුණේ. අපට ගෙවල් දොරවල් අදාගෙන කසාද බඳලා දරු හදලා දේපල එකතු කරන්න නෙමෙයි. මේ ලෝකේ කසාද බඳලා සෑයීමටපත් වෙච්ච කෙනෙක් කොහෙ හරි ඉන්නවද? දරුවන්ගෙන් සෑයීමටපත් වෙච්ච කෙනෙක් ඉන්නවද? ඥාතින්ගෙන් සෑයීමටපත් වෙච්ච කෙනෙක් ඉන්නවද? හම්බ කරලා පෝසත් වෙලා ධන ධාන්‍ය එකතු කරපු මිනිස්සු සෑයීමටපත් වෙලා ඉන්නවද මේ වෙනකොටන්? මේ කිසිම දෙයකින් මේ මිනිස්සිත සෑයීමටපත් වෙන්නේ නැත්නම් එකම එක දෙයකින් සෑයීමටපත් වෙනවා. ඒක තමයි රාහත් බෝධිය. නිවීම තුළ මේ සෑම සත්‍යයක්ම සැනසීම ලබනවා නම් සෑයීමටපත් වෙනවා නම් අන්න ඒ කාරණාව තමයි මේ සෑම ලෝක සත්‍යාගෙම විඥානයක්ම බලාපොරොත්තු වෙන්නේ. බලාපොරොත්තු වෙන දේ අවශ්‍ය දේ දෙන්න අපි දක්ෂ වුන්නේ නැහැ. එයාට දුන්නේ අනවශ්‍ය දේවල්. ජනපද කල්යාණි දුන්නා, මාලිගා වගේ ගෙවල් හදලා දුන්නා, එයාට විශාල ධන ධාන්‍ය පෙට්ටගම් හදලා දුන්නා. හැබැයි ඒ කිසිම දෙයකින් එයා සෑයීමටපත් වෙන්නේ නැහැ. එනම් මේ ලෝකයේ අත්තරීමේ ධර්මතාවය අරන් බලනකොට අපි හැම දෙයක්ම අත්තරින්න උත්සාහ කරනවා. අපට උත්සාහ කළාට අත්ත ඇරෙන්නේ නැහැ. කොච්චර අත්තරියත් ඒවා මතකේ රැඳිලා නැද්ද? දරුවෝ අත්තරලා හැවිල්ලා පැවිදි වුණාට අවුරුද්දට එක සැරයක්වත් ඒ දරුවෝ මතක් වෙන්නේ නැද්ද? අපේ ලේ ටික උණු වෙන්නේ නැද්ද? සෙනෙහස ඇති වෙන්නේ නැද්ද? ඒ දරුවෝ දැකබලා ගන්න සිතේ කැමැත්ත ඡන්දයක් පාළ වෙන්නේ නැද්ද? ඒ කියන්නේ මේ හැම දෙයක්ම කැමැත්තෙන් අල්ලාගෙන සිටින නිසා ඒවා අකමැත්තෙන් ඒවා අයිමි වෙන්නේ නැහැ. අකමැතියෙන් අපට ඒවා අත්තර ගන්න විදියක් නැහැ. හේතුව කැමැති දේවල් හැමදාම කැමැත්ත තුළම පවතින නිසා ඒක තුළ අකමැත්තන් නිර්මාණය කරන්න අපි දක්ෂ නැහැ. අපි අත්තරින්න උත්සාහ කරන්නේ අකමැත්තෙන් අල්ලාගත්ත දේවල් නෙමෙයි, කැමැත්තෙන් අල්ලාගත්ත දේවල්. කැමැත්තෙන් අල්ලාගත්ත දේවල් එච්චර පාසුවෙන් අත්හැරෙන්නේ නැහැ. ඒ නිසා තමයි අද රාතන් වහන්සේලා මෙච්චර අඩු. එහෙනම් කැමැත්තට නම් අපි බැඳෙන්නේ, කැමැත්ත නම් අපි නඩත්තු කරන්නේ, කැමැත්ත තුල නම් අපට වැඩිපුර කාලයක් ඉන්න පුළුවන්. එහෙනම් කැමැත්ත නේද මේ ප්‍රශ්නෙට තියෙන එකම උත්තරය? දරුවෝ අනිත්‍යයි, ගෙවල් දොරවල් අනිත්‍යයි, සැප සම්පත් අනිත්‍යයි කියලා අකමැත්තක් අදන්න ගියාම ඒ අකමැත්ත හැදෙන්නේ නැහැ. ඇයි? මුණුබුරාට තියෙන මිනිබිරියට තියෙන ආදරය සෙනෙහස නිසා. කොච්චර ඒ කට්ටිය හෙලා දැක්කා දුකයි කියලා දැක්කන්, ඒ කට්ටිය අනිත්‍යයි කියලා අපි කොච්චර අපහාස කරලා අයින් කරන්න පිළිකුල් භාවනා වැඩුවත් පිළිකුල වැඩෙන්නේ නැහැ. පිළිකුල කරන ගමනුත් සෙනෙහසක් ඇති වෙනවා. කිරිහෙරෙන තරමට ආදරයක් මතු වෙනවා. මොකද්ද ප්‍රශ්නය? අර කියන සෙනෙහස කැමැත්ත අපට කරන්න පුළුවන් කමක් නැහැ. අර විස විසෙන්ම මර්ධනය කරනවා වාගේ, කට කටෙන් ගන්නවා වාගේ, තුවාලය තවත් තුවාලයකින්ම සුද්ධ කරනවා වාගේ. තුවාලය පැසෙව්වාම ඒක සනීප කරන්න ටිකක් වැඩිපුර කපල සුද්ධ කරන්නේ නැද්ද? එහෙනම් තුවාලය සනීප කරන්නේ, පිරිසුදු කරන්නේ තවත් තුවාලයකින්. කට කනුනාම ඒක ළඟින් තව කටකින් ඇනලා තුවාල කරලා මස කඩලා අර කට එළියට ගන්න නැද්ද? සර්ප විසක් අපට ඇතුල් වුණාම, ශරීරගත වුණාම තවත් විසක් නේද ඒකට මර්ධනය කරන්න ඇතුල් කරන්නේ? එහෙනම් පුංචි කාලේ අපට මතකයි සමහර විසබීජ ඇතුල් වෙයි, සමහර රෝගකාරක ඇතුල් වෙයි කියලා ප්‍රතිසත්තිකරණය කියලා එකක් එන්නත් කරනවා නේද? ඒ සෑම ප්‍රතිසත්තිකරණයක් තුළම තියෙන්නේ අපට ප්‍රතිසත්තිකරණයක් නෙමෙයි, තවත් රෝගකාරකයක් තමයි. මෞකිරි වලින් අපට විශාල ප්‍රතිසත්තිකරණයක් අයේ තියෙන බව දැනගෙන ඒ විශ්වාසයේ මත අර රෝගී තත්ත්වයන් ඒ වෛරස් වර්ග අපට ඇතුල් වෙන්න කලින් ඒ රෝගකාරකේ ඇතුල් කරනවා. ඇතුල් කරලා අපේ ඇඟේ තියෙන ප්‍රතිසත්තිකරණය කල්ලතුව මර්ධනය කරලා නැවත කවදරි ඇතුල් වුණොත් ඒ වෛරසයට විරුද්ධව කය කටයුතු කරන්න ඒ කයට ශක්තිය ලබා දෙනවා. විස විසෙන් මර්ධනය කරනවා වාගේ විසබීජ වලින්ම මර්ධනය කරනවා වාගේ, තුවාලය තුවාලයකින් සුද්ධ කරනවා වාගේ, කට්ට කට්ටෙන් ගන්නවා වාගේ, කැමැත්තෙන් අල්ලාගත් දේ කැමැත්තෙන්ම නිරෝධ කරන්න ඕනේ. එහෙනම් අපි මේ හැම දෙයක්ම කැමැත්තෙන් අල්ලාගත්තා. එහෙනම් අත්තරිනක කැමැත්ත කරනවා අර අල්ලගන්න කැමැත්තට වඩා. එහෙනම් දැනුත් අපි නඩත්තු කරන්නේ කැමැත්තක් තමයි. අකමැත්තෙන් අත්තරින නිසා තමයි මේවා අත්තරෙන්නේ නැත්තේ. මතකේ පැවතිලා රැඳිලා නිතර නිතර අපට සිතුවිලි වලින් මේවා වද දෙන්නේ. එහෙනම් අකමැත්තෙන් අත්තරින බෝධිසත්වරු හැම දෙනාම හදේ ඉඳලා කැමැත්තෙන් අත්තරින්නට ඕනේ. එහෙනම් කැමැත්තෙන් අල්ලාගත් හැම දෙයක්ම කැමැත්තෙන්ම අත්තරිනවා නම් මෙතන අකමැත්ත මිශ්‍ර වෙලා නැති නිසා කැමැත්ත කැමැත්තෙන්ම මර්ධනය වෙනවා නේද? කට්ට කට්ටෙන්ම ගන්නවා වාගේ. හැම දෙයක්ම කැමැත්තෙන් අල්ලා ගන්නවා. ඒව අත්තරින එක බොහොම කැමැත්තෙන් කරනවා. අර අල්ලාගත් කැමැත්තට වඩා කැමැත්තෙන් අත්තරිනවා. දැන් මේ කැමැත්ත නඩත්තු වෙන නිසා සෑම දෙයක්ම අත්තරිලා නිරෝධ වෙලා රාත් බෝධියෙන් පිරිනිවන් පාන්න සුදුසුකම් ලැබෙන්නේ නැද්ද? අපේ ජීවිතවල අනන්ත අප්‍රමාණ මේ අත්තරීම පුරුදු කරනකොට අපට ඉරවෙච්ච අනන්ත අප්‍රමාණ අවස්ථා. සමහර භාණ්ඩ වටිනවා, සමහර බඩු මුට්ටු අපට වටිනවා. ඒ නිසා අත්තරගන්න විදියක් නැහැ. සමහර දේවල් වලට අපි බැඳිලා නිසා ජීවිත කාලෙම නඩත්තු කරන්න අපි කැමැති. තපස්වරු වෙලා සමහර බඩු මුට්ටු තපස් ජීවිතේ ගැලපෙන්නේ නැති දේවලුත් අපි නඩත්තු කරන්නේ නැද්ද? සමහර දේවල් මොනරි වැඩකට අවශ්‍ය වෙයි, සමහර දේවල් ගොඩනැගිලි හදන්න අවශ්‍ය වෙයි, සමහර දේවල් අනාගතයේ ප්‍රශ්න කරදර වලට අපිට උදව්වකට ඒ වැඩකට අවශ්‍ය වෙයි කියලා අනාගතයට කියලා ලොරි ගණන් බඩු මුට්ටු අපි නඩත්තු කරන්නේ නැද්ද? වටිනවා වටිනවා කියලා අපි එකතු කරපු බඩු මුට්ටු ටික බලනකොට අපේ ගී ගෙවල් වලට වඩා දැන් අපි බැඳිලා නැද්ද? හැම දෙයක්ම අල්ලාගන්නේ කැමැත්තෙන් නම් අකමැත්තෙන් කිසිම දෙයක් කිසිම කෙනෙක් මේ ලෝකේ අල්ලාගන්නේ නැත්නම් අපි ළඟ තියෙන සෑම දෙයක්ම කැමැත්තෙන් අල්ලාගත්ත දේ නිසා දැන් අපි ජාති ජරා බව හදාගෙන නඩත්තුවක් නෙමෙයිද මේ කරන්නේ? ධර්මයක් කවදාරි දවසක රාත් බෝධියේදී අපට අත්තරින්න වෙනව නම්, කමඨාණක් අත්තරින්න වෙනව නම්, ශාස්ත්‍රුන් වහන්සේ රාත් වුණාට පස්සේ අත්තරිනව නම්, මේ ලෝකේ හැම දෙයක්ම අත්තරින්න සිද්ධ වෙනව නම්, අපි මොකටද මේව අල්ලාගෙන නඩත්තු කරන්නේ? ඇයි මේ දුර්වලකම් අපට තේරෙන්නේ නැත්තේ? සියල්ල අත්තරින්න ඕනේ කියන මට ඇයි මට මේ පුංචි දේවල් අත්තරගන්න බැරි? ලෝක කෑලි වලට අපි අවු වෙලා, ලී කෑලි වලට අවු වෙලා, රෙදි කෑලි වලට අවු වෙලා, මේ හැම දෙයක් තුළම අපි තුල අසුවීමක් තියෙනවා. ඒ අසුවීම අකමැත්තෙන් වෙච්ච එකක් නෙමෙයි, කැමැත්තෙන් වෙච්ච එකක්. කැමැත්තෙන් අපි එක්කෝ අල්ලාගෙන ඉන්නවා, නැත්නම් කැමැත්තෙන් අවු වෙලා ඉන්නවා. මේ දෙක තුලින්ම නිර්මාණය වෙලා තියෙන්නේ පැවත්මක්, ඉපදීමක්. මේ දුර්වලකම අපි නිවැරදි කරගන්නට ඕනේ. ප්‍රේයන්ගෙන් වෙන්වීමේ දුක දරා ගන්න පුළුවන් කෙනෙක් විතරයි මේ ලෝකයේ අත්තරීමේ පාරමිතාව සම්පූර්ණ කරන්නේ. පියේයි විපයෝගෝ දුක්ඛෝ කියලා කියන්නේ ප්‍රියන්ගෙන් වෙන්වීම දුකයි කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් ඇයි අපට ප්‍රියන්ගෙන් වෙන් වෙනකොට දුක දැනෙන්නේ? ඒක කැමැත්තෙන් අල්ලාගෙන හිටපු නිසා. අකමැත්තෙන් කසාද බඳපු භාර්යාව අත්තරින මනුස්සයාගේ ඇස්වල කඳුළු වෙනවද? එයා හිනා වෙවි, සන්තෝෂ වෙනවා. එයාට දරා ගන්න බැරි ප්‍රීතිය. මොකද අකමැත්තෙන් බැඳිච්ච දේ අත්තරින හැමෝටම සතුටක්. කැමැත්තෙන් ප්‍රීතියෙන් අපි ඉන්නව නම් ඒ කැමැත්තෙන් බැඳිච්ච අල්ලාගත් හැමදේම වෙන්ගෙනව නම් දරා ගන්න බැරි දුකක්. දැන් ඔය ප්‍රශ්නේ නේද තියෙන්නේ අපට අත්තරින්න බැරුව. සේනාසනේට අපි කැමැත්තෙන් බැඳිලා, මානකමට කැමැත්තෙන් බැඳිලා, දායකයන්ට කැමැත්තෙන් බැඳිලා, දෙමව්පියෝ ඥාතියෝ මිත්‍රයෝ ඒ කියන සෑම කෙනාටම අපි කැමැත්තෙන් බැඳිලා, දැන් මේ කැමැත්තෙන් බැඳිච්ච දේවල් අත්තරින්න ගියාම ඇඟෙන් කට්ටක් ගන්නවා වාගේ අමාරුයි. හරියට අපිට තරහා යනවා. ඒ කටි අමතක කරන්න බෑ. දවස ගානේ, පැය ගානේ මතක් වෙනවා. මොකද්ද? ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකයි. ප්‍රියේ කියලා කියන්නේ කැමැත්තෙන් ලං කරපු දේවල්, කැමැත්තෙන් අල්ලාගත්ත දේවල්, කැමැත්තෙන් අවුෙච්ච දේවල්. අන්න මේක කැමැත්තෙන්ම අත්තරින්න, කැමැත්තෙන්ම නිදාසෙන්න, මේ සිත පටිසෝතගාමිව නිවැරදි කරන්නට ඕනේ, වෙනස් කරන්නට ඕනේ. හැම දෙයක් තුළම භෞතික වස්තුවක් ඒ වේවා එහෙම නැත්නම් පුද්ගල සත්ව වස්තුවක් හෝ වේවා හැම දෙයක්ම තුළම මේ ධර්මතාවය අපි දකින්නට ඕනේ. සමහර දහයකන්ට අපි බැඳිලා නම් ඒ බැඳිලා ඉන්නේ එයා තුළ තියෙන කැමැත්ත නිසා නෙමෙයිද, ප්‍රියභාවය නිසා නෙමෙයිද. අනිත් හැම දහයකම දාලා යන්න පුළුවන්. හැබැයි එයාට කියලා යන්නේ, එයාට දැනුම් දීලා යන්නේ අපි ආවල් දවසේ නැවතෙනවයි කියලා. ඇයි එයාගෙන් වෙන් වෙන්න බෑ, අපට දුකයි. මොනතරම් පුංචි ළමයි පාරවල් වල පින්ඩපාත යනකොට අපි හම්බ වුණත් ඒ කිසිම කෙනෙක් ගණන් ගන්නෑ. හැබැයි අපේ මුණුබුරා මිනිබිරිය මතක් වෙනකොට මුළු ඇඟම වෙවුලනවා. ඇයි? කැමැත්තෙන් බැඳිලා. ඒ නිසා ඒක අත්හරින්න බෑ. කැමැත්තෙන් බැඳිච්ච කිසිම දෙයක් අත්හරින්න බෑ. ඒම අත්හරිනවා නම් ඒක එයාට දුකක් නිර්මාණය කරනවා. ඒ දුක එයාට කම්පාවක් නිර්මාණය කරනවා. ඒ තුලින් එයාගේ සිත කවදාවත් නිවීමටපත් වෙන්නේ නෑ. අද අපේ සිත කැළඹිලා තියෙනවා නම්, කම්පා වෙලා තියෙනවා නම්, සෝවාන් සකුර්දාගාමි අනාගාමි හරියත් කියන මාර්ගඵල වලින් ඈත් වෙලා තියෙනවා නම්, මේ හැම දෙයකම හේතුව අපි තාම අල්ලාගෙන ඉන්නවා. එහෙම නැත්නම් අවුවෙලා ඉන්නවා. අවුවෙලා හිටියත් අල්ලාගෙන හිටියත් ඈ සෑම දෙයක්ම ගවේෂණය කරලා බලන්න, පරීක්ෂණය කරලා බලන්න. ඒ හැම දෙයක්ම අපි තුල අල්ලලා ඉන්නේ. එහෙම නැත්නම් අසු වෙලා ඉන්නේ. හැම දෙයක්ම කැමැත්ත කියන ඡන්දය මත නෙමෙයිද? මෙන්න මේ දුර්වලකම නිවැරදි කරන්නට ඕනේ. ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක දරා ගන්න පුළුවන් වෙන්නට ඕනේ. ගොඩාක් ලැඟතුව ආදරේ ළඟ ඉන්න කෙනාගෙන් වෙන් වෙනකොට ඒ දුක අපට දරා ගන්න පුළුවන් නම් ඒකාන්ත වශයෙන් මේ සෑම නාම රූපයකින්ම අපට නිදහස් වෙන්න පුළුවන්. හැම නාම රූපයක්ම අත්හරින්න අපට පුළුවන්. අපි කැමති දේවල් අපට අත්හරින්න බෑ. අපි ප්‍රිය කරන දේවල් අපට අත්හරින්න බෑ කියලා කියන්නෙම එයා මේ සංසාරයෙන් එතර වෙන්නේ නැ කියන එක, එයා ආර්ය ජාතිය ඉපදෙන්නේ නැ කියන එක. මේ දුර්වලකම් මේ වෙනකොටත් වර්තමානයේ අපි තුල පවතිනවා. සමහර භාවනාවලට අපි ප්‍රිය වෙලා ඒ භාවනාව අත්තර ගන්න බෑ. වෙන කමඨාණ දුන්නාම මේක කරන්න, මේ භාවනාව වඩන්න එපා කිව්වාම නිකන් මරන්නා වාගේ අපට ඒක දුකයි. ඇයි? ඒ භාවනාවට හරි කැමති, හොරෙන් හරි පැයක් දෙකක් ඒ භාවනාව වඩනවා, ඒ කමඨාණ වඩනවා. හේතුව ඒ කමඨාණට ඒ භාවනාවට හරි ආදරේ, ප්‍රියෙන් ඒකට බැඳිලා නිසා ඒකෙන් වෙන්වීම අපට දුකයි. මේ වගේ දුර්වල චරිතයක් කොහොමද rahat වෙන්නේ? හැම දෙයක්ම අත්හැරියාම නම් සිත නිරෝධ වෙන්නේ. එදාට නම් පිරිනිවන් පාන්නේ. කමඨාණත් අත්හරින්න ඌමනා වුණොත් අත්හරින්න සූදානම් වෙන්න එපාය. හැම සපස්පාසුකමක්ම අත්හරින්න අවශ්‍ය නම් කමඨාණක් වශයෙන් අත්හරින්න අපි ඉදිරිපත් වෙන්න එපාය. ඕනම දුකක් විඳගන්න, ඕනම සැපක් අයිමි කරගන්න අපි ඉදිරිපත් වෙන්න එපාය. ඒ නියතමානිකම අවංකකම අපි තුල තියෙන්න එපාය. එහෙම තිබුණොත් නේද තුන්තරා බෝධියකින් එකක් වතන බෝධිසත්වයෙක් වෙන්නේ. එහෙම නැත්නම් අනාර්ය මාර්ගයේ වඩන සත්පුරුෂයෙක් නේද අපි? පංචකාම වඩව ඒ සැපේ බලාපොරොත්තුෙන් අපි ජීවත් වෙනවා නම් හැම දෙයක් තුළින්ම අපේ පැවැත්ම නම් නිර්මාණය කරන්නේ, අපේ ආරක්ෂාවට නම් හැමදේම නිර්මාණය කරන්නේ, හැම දෙයක් තුළින්ම අපේ යාපත ගැනම නම් හිතන්නේ. එයා කමඨං වඩන බෝධිසත්වයෙක් නෙමෙයි, පැවැත්ම නඩත්තු කරන අසත්පුරුෂයෙක් නේද? සබ්බේ පෘතුජනා උම්මත්තක කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. ඒ කියන්නේ පැවැත්මට යන සියල්ලෝ පෘතුජනයි. පෘතුජන කියන අර්ථය හැමෝම මානසික ලෙඩ්ඩු කියන එක. එහෙනම් අපිත් භාග්‍යතුන් වහන්සේගේ සරණ යනවා. මේ ලබාපු මිනිසත් භවයේ රාහත් බෝධියෙන් පිරිනිවන් පානවායි කියන අදිස්ථානය ඇතුව ගියාට අපි අපේ ආරසාවට ගොඩනගන දේවල්, අපේ පැවැත්මට ගොඩනගන දේවල්, අනාගතය ගැන හිතලා ඒ පරිස්සම් කරන නඩත්තු කරන දේවල් හැම දෙයක් තුළින්ම අපි දැන් පුතුජන ස්වභාවයක් නෙමෙයිද මේ දිනු කරලා තියෙන්නේ? ඊළඟ මොහොත අපට විශ්වාස නැත්තම්, එත උදේ උදා වෙන එක අපට ස්ථිර නැත්නම්, අපේ ආයුෂය අපි දන්නේ නැත්නම්, අපි මෙච්චර කාලයක් ජීවත් වෙනවයි කියලා කවුරුත් අපට සාතිකයක් දීලත් නැත්නම්, එහෙම කිවිසුමක් අපි අස්සම් කරලා නැත්නම්, ඇයි පවතින වර්තමාන මොහොත තුළ අපට ඉන්න බැරි? ලද දෙයින් සෑහීමට පත් වෙන්න අපට තියෙන ප්‍රශ්නය මොකද්ද? මේ තියෙන දේවල් වලින් සෑහීමටපත් වෙන්න, සන්තෝෂයටපත් වෙන්න අපට තියෙන ගැටලුව කුමක්ද? මේ අඩුපාඩුකම් අපි නිවැරදි කරගන්නට ඕනේ නේද? අපි සමහර වෙලාවට සීතලයි සීතලයි කියලා කෑ ගන්නවා. අපට අරකෝනේ මේකෝනේ ගිනිමෙලක් ගා ගන්න ඕනේ කියලා අපි විශාල වශයෙන් කම්පා වෙනවා. අර සීතල වතුරෙන් මාළුවා ගැන අපි කල්පනා කරලා බැලුවද මාළුවා අවුරුද්ද පුරාම අර සීතල වතුරේ ඉන්නවා. කවදාවත් මාළුවාට ගිනිමෙලක් හම්බෙලත් නැහැ. පොරෝගන්න රෙදි කැල්ලක් හම්බෙලත් නැහැ. එහෙනම් අපි මොනතරම් දුර්වල චරිතයක්ද? ඇයි මේ වර්තමානය තුළ මේ කර්මඵල අපිට විශ්වාස නැත්තේ? හේතුඵල ධාමට අනුව හැම දෙයක්ම ලැබෙන්නේ නොලැබෙන්නේ ඇයි මේක අපේ සිත පිළිගන්නේ නැත්තේ? මෙච්චර දුර්වල මිනිසක් භවයක්ද අපි මේ ගත කරන්නේ? හැම ප්‍රියකින්ම වෙන්වීම තුළින් අපට දැනෙන දුක දරා ගන්න මානසිකත්වය අපි අදා ගන්නට ඕනේ. ඒක තමයි අද දවසේ අපේ කමඨාන. අපේ රාග්බෝධියට අපට තියෙන එකම බාධකය මේක. අපි ගොඩාක් දේවල් අල්ලගෙන ඉන්නවා, ගොඩාක් දේවල් වලට අසු වෙලා ඉන්නවා. ඒවා අත්හැර ගන්න බෑ. ඒවා අපි කැමැත්තෙන්, අපි ප්‍රියෙන් ඒවා නඩත්තු කරන නිසා, අල්ලගෙන ඉන්න නිසා, කැමැත්තෙන් ප්‍රියෙන් අපි අල්ලගත්ත හැම දෙයක්ම අත්හරිනකොට ඇතිවෙන දුක දරා ගන්න මානසික හත්ය හදන සෑම බෝධිසත්වයෙක්ම මේ ලබාපු මිනිසත් භවයේ පිරිනිවන් පානවා. මෙන්න මේ කමඨාන මේ මොහොතේ ඉඳලා අපි වඩන්නට ඕනේ, පුරුදු පුහුණු කරන්නට ඕනේ. දැන් ඉඳලා පරිස්සා කරන්න තමන් ජීවත් වෙන ඒ පරිසරය තුළ තමන් ගනුදෙනු කරන සෑම නාම රූපයක් තුළම කැමැත්තෙන් අල්ලාගත් දේවල් කුමක්ද, අත්තරිනකොට දුක දැනෙන්නේ කුමක් තුලින්ද කියලා ඒ දුක දැනෙන හැම දෙයක් තුළින්ම ප්‍රියයක් තියෙනවා, කැමැත්තක් තියෙනවා, ඡන්දයක් තියෙනවා. අන්න ඒ දුර්වලකම නිවැරදි කරගන්න. ඒකාන්ත වශයෙන්ම මැරෙන බව නිශ්චිත වශයෙන්ම අපි දන්නවනම්, ඒක ඉරාදට වඩා විශ්වාස නම්, එහෙනම් මේ කැමැත්තෙන් ප්‍රියෙන් අපි නඩත්තු කරන හැම දෙම දාල යන්න පුළුවන් නම්, ඇයි පණ තියෙනකොට අපට දාල යන්න බැරි? මැරෙනකොට අත්තරින දේවල් මැරෙන්න කලින් අත්තරලා පරිභෝජනය කරන්න බැරි ඇයි? එච්චර දුර්වල වුණොත් මේ ගමන යන්නේ කොහොමද අපි? හැම දෙයක්ම කවදරි දවසක ජීර්ණේ වෙලා යනවනම්, දිราපත් වෙලා යනවනම්, දිราපත් වෙන්න කලින් දිราපත් වීම දැකලා අත්හැරලා පරිභෝජනය කරන්න අපි දක්ෂ වෙන්නේ නැත්තේ ඇයි? මේ අඩුපාඩු අපි නිවැරදි කරගන්න ඕනේ නේද? අත්තරීම හැම තැනම දේශනා කරනවා. හැබැයි අත්තරපු කෙනෙක් නැහැ. මොකද හේතුව වෙලා තියෙන මිනිස්සු අකමැත්තෙන් අල්ලලා නැහැ. හැම දෙයක්ම අල්ලලා තියන්නේ කැමැත්තෙන්. කැමැත්තෙන් අල්ලපු දේවල් තවත් ඊට වඩා කැමැත්තක් ආවොත් තමයි අත්තරෙන්නේ. බොහොම කැමැත්තෙන් අම්මා තාත්තට වඩා කැමැත්තෙන් දෙමව්පියන්ට විරුද්ධ වෙලා කසාද බඳපු පෙම්වතෙක් අපට අම්බ වුණා මීට අවුරුදු 4කට කලින්. මොකද්ද ප්‍රශ්නේ කියලා බලනකොට එයා තව කෙනෙකුට පෙම් බැඳිලා දැන් එයාගේ පෞල් ජීවිතය අවුල්. ඔයලා බලනකොට දෙමව්පියන්ට විරුද්ධ වෙලා ඥාතින්ට විරුද්ධ වෙලා විශාල යුද්ධයකින් පස්සේ තමයි එයාගේ පෙම්වතියා කසාද බැඳලා තියෙන්නේ. ඊට වඩා පෙම්වෙච්ච, ඊට වඩා පෙම්බැඳිච්ච කෙනෙක් හම්බ වුණා අවුරුදු 3කට විතර පස්සේ. දැන් මේ ප්‍රේමයට වඩා අර ප්‍රේමය වැඩි නිසා, අර ප්‍රියට වඩා මේ ප්‍රිය වැඩි නිසා, අර වටිනාකමට වඩා මේ වටිනාකම ලෙංගතුකම වැඩි නිසා දැන් අරයා අතුරුදාන් වුණා, මෙයාට බැඳුණා, දැන් එයා අතරමං වෙලා. එනා දැන් අපට පේනවා ලෞකික ලෝකේත් ඔය ප්‍රශ්නේ තියෙනවා. පරණ දුරකතනේ අපි ජීවිතේ දීලා පරිස්සම් කරනවා. ඊට වඩා අලුත් මාදිලියක් අලුත් වටිනාකමකින් එනකොට මේක බිම දාලා පයින් පා ගන්න නැද්ද? අර බෝලේකට ගානවා වාගේ බිම තියලා කකුලෙන් ගන්න නැද්ද? එහෙම නැත්නම් කාටරි පරිභෝජනයට මේක පූජා කරන්නේ නැද්ද? තෑගි කරන්නේ නැද්ද? නැත්නම් කුණුගොඩට විසි කරන්නේ නැද්ද? ඒක තුල තියෙන ක්‍රියාකාරීත්වය මොකද්ද කියලා බලන්න. කෑලි කෑලි වලට ගලවලා හැමදේම බලලා පස්සේ මල්ලකට දාලා විසි කරලා දාන්නේ නැද්ද? හැබැයි ඒක ජීවිතේ තරම් වටින කාලේ ඒ විදිහට ගලවන්න තියා බිම තියන්නේවත් නැහැ. කැමැත්ත ඇතිතන ඊට වඩා අත්තරීමේ කැමැත්ත වැඩි කරලා අර කැමැත්තට පාර දෙන්න, ඒක පටිසෝතගාමිත්වයෙන් නිරෝධ කරන්න. කුටියට කැමති නම් ඒ කුටියක් නැතුව ඉන්න මානසිකත්වයට ඊට වඩා කැමති වෙන්න. කුටිය තුල හිටියත් කුටියේ නෑ වාගේ. පරිභෝජනය කරන හැමදේම ප්‍රියෙන් කැමැත්තෙන් නම් පරිභෝජනය කරන්නේ. ඒවා නැතුව ඉන්න මානසිකත්වයට ඊට වඩා ප්‍රිය වෙන්න. එතකොට ඒ බඩමුට්ටු තිබුණත් නෑ වාගේ. කොච්චර මිනිස්සු හිටියත්, මොනතරම් සංඝය අපෙත් එක්ක හිටියත්, ඒ කිසිම කෙනෙක් නැතුව උදකලාව ඉන්න මානසිකත්වයට, අර හැමොත් එකම එකමුතුව ඉන්න මානසිකත්වයට තියෙන ප්‍රියට වඩා ප්‍රිය වෙන්න. එතකොට කොච්චර කට්ටියත් එක්ක හිටියත් අපි කිසිම කෙනෙක් එක්ක නෑ වාගේ. එහෙනම් හැම කැමැත්තක්ම ඊට වඩා කැමැත්තෙන් අත්තරිනට ඕනේ. ඒ අත්තරින කැමැත්ත අල්ලාගත් කැමැත්තට වඩා දසමයකින් අති අරි වැඩි වුණොත් ඒ කාන්ත වශයෙන්ම ඒ අත්තරීමේ ප්‍රීතිය අර අත්තරීමේ දුකට වඩා වැඩි. ප්‍රියංගෙන් වෙන් වෙනකොට අපට දුක දැනෙන්නේ නැහැ. හේතුව වෙන්වීමේ සතුට අර දුකට වඩා ඉක්මවලා ගිහිල්ලා. එහෙනම් හැම දෙයක්ම අත්හරිනකොට හැම ප්‍රියයකින්ම වෙන් වෙනකොට ඒ වෙන්වීමේ දුක දරා ගන්න ඊට වඩා අත්හරින ඒ ප්‍රීතිය වැඩි කර ගන්නට ඕනේ. අත්හරීමේ කැමැත්ත වැඩි කරන්නට ඕනේ. අත්හරීමේ ප්‍රිය අපි අර ප්‍රියට වඩා වැඩි කර ගන්නට ඕනේ. මෙන්න මේ මානසිකත්වය තමයි අපේ කමඨාන. මේක පුරුදු පුහුණු කරන්න පුළුවන් නම් හැම සැනයක් ගානේ ප්‍රියෙන් අපි අල්ලාගත් දේවල් අසු වෙච්ච දේවල් අත්හරිනවා. කැමැත්තෙන් අල්ලාගෙන නඩත්තු කරන දේවල් අත්හරි දවස ගානේ අත්හැරෙනවා. සතිය දෙකක් යනකොට පුද්ගලයා සම්පූර්ණයෙන්ම අත්හැරලා කිසිම නාම රූපයක් නැහැ අල්ලලා. ඒ නිසා යාට උත්පත්තියක් නිර්මාණය කරන්න විදියක් නැහැ. හේතුව උත්පත්තියක් නිර්මාණය කරන්න කුමන හෝ නාම රූපයකට සම්බන්ධයක් තියෙන්න ඕනේ. හැම දෙයක්ම අත්හැරිච්ච කෙනා නිරෝධගාමිනීත්වයට පත්වෙච්ච කෙනෙක් ඒකාන්ත වශයෙන්ම පිරිනිවන් පානවා. එහෙනම් අපේ රාත් බෝධිය අපේ අතේ තිබිලා තියෙන්නේ, අපේ කමඨාන අපේ චරිතය තිබිලා තියෙන්නේ. ඇයි මෙච්චර කාලයක් අපි මේක වැඩුවේ නැත්තේ? මෙච්චර කාලයක් අසකන්න දිව නාසය සමසිත කියන පංචකාමයන් පිනව පිනව මේ නාම රූපත් එක්ක මේ මගුල් සක්වලේ අපි නැටුමක් නැටුවා. දැන් මේ තුල තියෙන යථාර්ථය දකින්න. හැම දෙයක් තුලින්ම අපි එක අල්ලාගෙන ඉන්නවා. එහෙම නැත්නම් අපි එකට අසු වෙලා ඉන්නවා. ඒ අසු වීමත් අල්ලා ගැනීමත් පවතින්නේ අකමැත්තෙන් නෙමෙයි, කැමැත්තෙන්. අපේ කැමැත්තට අනුව අපේ ප්‍රියට අනුව තමයි හැම දෙයක්ම අල්ලාගෙන සිටින්නේ. ඒ ප්‍රිය දේවල් අත්හරින්න විදියක් නැහැ. ඒවා අත්හරිනකොට අපට දුක දැනෙනවා. ඒ නිසා අපි මේවා නඩත්තු කරනවා. අත්හැරියට සම්පූර්ණයෙන් අතරින්නේ නැහැ. සිතුවිලි වලින් හරි මේවා අල්ලාගෙන ඉන්නවා. ඒ නිසා නැවත නැවත ඉපදිලා දුක් විඳින්න ජාති ජරා භව දුක්ඛ දෝමනස්ස නිර්මාණය වෙනවා. මේ දුර්වලකම අපි නිවැරදි කරගනිමු. හැම දෙයක්ම කැමැත්තෙන් අත්හරිමු. අත්හරීමේ කැමැත්ත අල්ලා ගැනීමේ කැමැත්තට වඩා අධික ලෙස ඒ කැමැත්ත අපේ සිත්වල දියුණු කරගනිමු, වැඩි කරගනිමු. ඒ මොනොත් මේ හැම දෙයක්ම පාසුවෙන් සරලව අත්හැරලා මේ ලබාපු මිනිසක් භවයේ අද දින ඉර සම්පූර්ණ බෑලා යන්න කලින්, අද දිවා කාලේ ඉවර වෙන්න කලින් අපගේ රාත් බෝධිය අපට සාක්ෂාත් කරන්න පුළුවන්. මේකින සෑම අල්ලීමක්ම, මේකින සෑම අසුවීමක් තුලින්ම අපට නිදහස් වෙන්න පුළුවන්, නිරෝධ වෙන්න පුළුවන්. හැම දෙයක් තුලින්ම අපට වෙලා තින්නේ කෙලෙසයක් නඩත්වීම නේද? අල්ලාගත්ොත් ඒක තුල ලෝභ දේශ මොහ නඩත් වෙනවා. අසුනොත් ඒක තුල ලෝභ දේශ මොහ නඩත් වෙනවා. ලෝභ දේශ මොහ අත්හැරියොත් ඒකාන්ත වශයෙන්ම අපි අනාගාමී වෙනවා, රාත් මාර්ගයට වැටෙනවා. හැබැයි හැම දෙයක්ම අත්හැරියොත් කිසිම දෙයකට අහු වෙලා නැත්නම් ලෝභ දේශ මොහ තියා මොකවත් කිසි කෙලෙසයක් අපිටල පවතින්නේ නැහැ නේද? ඒ කියන්නේ අපි රාත් වෙලා ඉවරයි, අපේ සංසාරේ වැඩ නිමා වෙලා ඉවරයි. එනා මේ මොහොතේ ඉඳලා මේ කමඨාන වඩමු. හැම දෙයක් තුළින්ම අපි අල්ලාගත්ත හැම දෙයක්ම පරීක්ෂණය කරලා බලන්න. ඒ හැම දෙයක් තුළම තියෙන්නේ අපේ කැමැත්තක්, එහෙම නැත්නම් ප්‍රීතිය, ප්‍රියභාවයක්. ඒ ප්‍රියෙන් අල්ලාගත්ත දේවල්, කැමැත්තෙන් අල්ලාගත්ත දේවල්, ආසාවෙන් අල්ලාගත්ත දේවල් ඊට වඩා ආසාවෙන්, කැමැත්තෙන්, ප්‍රීතියෙන් අත්තරින්න අපේ මානසිකත්වය හදන කමඨාන වඩන්නට ඕනේ. එනා මේ කමඨාන මේ මොහොතේ ඉඳලා වඩමු. මේ තප්පරේ ඉඳලා මේකෙන ආර්ය මාර්ගයේ ගමන් කරමු. අපි අල්ලාගෙන ඉන්න හැම දෙයක්ම අත්හරින්න බැරි. තාම ඒ ප්‍රීතිය අපි තුල තියෙනවා, ඒ ප්‍රියභාවය අපි තුල තියෙනවා, ඒ කැමැත්ත තාම ඒ සම්බන්ධයෙන් පවතිනවා. එහෙනම් ඊට වඩා කැමැත්තෙන්, ඊට වඩා ප්‍රියභාවයෙන්, ඊට වඩා ප්‍රීතියෙන් ඒක අත්හරින්න අපි දක්ෂ වෙමු. මේක කමඨාණක් වශයෙන් අසකන දිව නාසය සමසිතෙන් මෙච්චර කාලයක් අල්ලාගෙන, මෙච්චර කාලයක් අසු වෙලා අපි නඩත්තු කරපු හැම දෙයක්ම මේ කමඨාණ තුලින් නිරෝධ කරලා මේ ලබාවු මිනිසත් භවයේ තුල ඒ කාන්ත වශයෙන්ම රාත් බෝධියෙන් පිරිනිවන් පානට මේ කමඨාන තුලින් අපි ලබා ගත්තා වූ අවබෝධයේ දැනීම සියලුම දේවල් අත්හැරිලා රාත්ලා පිරිනිවන් පාන්න අපි සියලුම දෙනාගේ පිරිනිවීම පිණිසම හේතු වේවා, වාසනාම වේවා කියලා සාදු කියන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි.